තොරතුරු දැනගැනීමේ අයිතිය අද ලෝකේ රටවල් 99කට වඩා තියෙනවා. ඒ වගේම මේක එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මූලික මිනිස් අයිතිවාසිකම් වශයෙන් පිළිගන්න තියෙනවා. අයි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවේ සියලුම අපේ සගයන් මේක වටිනාකම තේරුම් ගනී කියලා. මොකද මෙතෙන්දී අපි දේශපාලන වාසි ගන්න නෙමෙයි අපි උත්සාහ කළේ. අපි මෙතෙන්දී උත්සාහ කළේ මේ රටේ ජනතාවට ඉතාමත්ම අවශ්‍ය ඒ තොරතුරු ගැනීම ඇති විශේෂයෙන්ම මාධ්‍යයට මේ බොරු ප්‍රචාරය අනේක හානි කරයි. ඒ නිසා ඒ වගේමයි බලාපොරොත්තු වෙනවා මේක නිතිගත කරලාට පස්සේ සෑම රාජ්‍ය ආයතනයක්ම සෑම පළාත් සභාවක්ම සෑම පළාත් පාලන ආයතනයක්ම මේ අනුව ක්‍රියා කළ යුතුයි කියලා මහජනතාවට ඒ විස්තර ලබා දෙන්න.